අතිගරු ජනාධිපතිතුමාගෙන් සමහරු ඉල්ලීමක් කරා විපක්ෂයේ වාඩි වෙන්න ඉඩ දෙන්න කියලා. ඒ විපක්ෂයේ වාඩි වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පක්ෂයේ ප්‍රතිපත්ති විරුද්ධ ගත තීන්දුව මේ ජාතිකානු සංකල්පය ආරක්ෂා වෙන විදිහට එයාට කටයුතු කරන්න වෙනවා. ඒ වගේම පක්ෂයේ අනාගතය ගැන අපි විශේෂයෙන් කල්පනා කරනවා. ඒ වගේම පක්ෂයේ විනය පිළිබඳව අපි දැඩිව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී පක්ෂයේ විනය සහ පක්ෂය ගන්න තීන්දුව తీරන වලට එරෙහි වෙන අවස්ථාවක් තිබුණොත් අපිට පක්ෂ ව්‍යවස්ථාවන් හෝ පක්ෂ මැදම කාර්ය සභාව ගන්නලා තීන්දුව අනුව අපිට තීන්දුව ගන්න වෙයි. නමුත් මේ වෙනකොට අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ.